සබ්සිඩි ඒක ජීවිතයට අයිති වුණොත් ඒ මුදු සීමාවත් ඒගොල්ලන්ට අයිති වෙනවා. ජාත්‍යන්තර නීතියට යටත් වෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ මේ යෝජනා කාගේ උවමනාවද කියන ප්‍රශ්නේ තමයි මූලික කාරණාව තියෙන්නේ. ඒක අපි මේකට විරුද්ධයි. ව්‍යාපෘති ඕනනම් අපි කියන්නම් දීවරයන්ට ගොවියන්ට කම්කරුන්ට අවශ්‍ය වෙන ව්‍යාපෘති මේ රටේ තියෙන මහජනතාවට අවශ්‍ය වෙන ව්‍යාපෘති තියෙනවා. අපිව සම්බන්ධ කරගන්න අපි කියන්නම් ව්‍යාපෘති ඕනනම් ඕනේ කියලා අපිට. අපිට අනවශ්‍ය දේවල් අපේ රට තුළ ක්‍රියාත්මක කරන අපි විරුද්ධයි සම්පූර්ණයෙන්. ඒක මේක අපේ දරුපවුල් ලක්ෂ ගණනක් අනාත වෙනවා. දීවරයන්ට ලොකු දර්ජනයක් ඉල්ලනවා. මේ ස්වභාවික ගල්පර මූඩුපතල ඔක්කොම විනාශ කරන මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම විරුද්ධයි.